ජනාධිපතිතුමාගේ සමහර දේවල් හරි. හැබැයි සමහර දේවල් හරි නෑ. එතුමා මේ රටේ ජනාධිපති වෙනකොට ඇත්තටම පක්ෂයේ ශක්තිමත්ව තිබෙන්නේ නෑ. ඇත්තටම එතුමා රටේ ජනාධිපති වුණේ ප්‍රභාකරන්ට පින් සිද්ධේ. ප්‍රභාකරන් මේ වෙලාවේ තුරේ ඡන්ද බ්ලොක් කරේ නැත්තම් එතුමා ජනාධිපති වෙන්නේ නෑ. ඊට පස්සේ එතුමාට ගෞරවයක් හැටියට මං කියන්නේ එතුමා අපේ පක්ෂයේ වාග් ශක්තිමත් කරා. ජයග්‍රහණය කරා. ඒ නිසා 2016 එතුමාට අති විශිෂ්ට ජයග්‍රහණයක් ගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා එතුමා වැඩි ඡන්ද 16 ලක්ෂයකින් ඒ ඡන්දෙ දිනුවා.